බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි තතියං පි ධම්මං සරණං ගච්ඡාමි තතියං පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සිසරණේන සන්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්ම සවන කාලෝ අයම් බදන්තා ධම්ම සවන කාලෝ අයම් බදන්තා ධම්ම සවන කාලෝ අයම් බදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස ලෝභෝ දෝසෝ ච මෝහෝ ච පාපං අකුසල චේතසං හිංසන්ති අන්ත සම්භූතං තච්ච සාරංව සම්ඵලන්ති සදහවත් වාසනාවන්ත පින්නතුනි ජිම්මා බේරත්න මහත්මා ඒ වගේම ආදරණීය දරුවන් ඥාතීන් කවුරුත් ඒක රාසි වෙලා අද දින මේ නිවසේහි ඉතාම වටිනා කළගුණ සැලකීමේ පින්කමක් සිදු කරන අවස්ථාව ජිම් මහත්තයට ඇහෙනවද කියන එක හොඳයි. ඉතින් ආදරණීය මෑණියන් වෙනුවෙන් ඒ මෑණියන් පරලෝ සැපත් වෙලා තුන් මාසයක් ගත වෙන අවස්ථාවේදී එතුමියට පුණ්‍යානුමෝදනා පිණිස අමරා අබේරත්න මාතා වෙනුවෙන් සිදු කරන තුන් මාසයේ දාණයට මය පින්කමට සමගාමීව සිදු කෙරෙන ධර්මදේශනාමය පින්කමයි මේ ඇත්තන් මේ සිදු කරන්නේ. පින්තුනි බුදුදහමේ සඳහන් වන්නේ මෙවැනි පින්කම් ගැන කළගුණ සැලකීමේ පින්කම් කියලා. බුදුරජාණන් වහන්සේගේ දහමට අනුව අපේ මව්පියන්ගෙන් කෙනෙක් මිය ගියාම එයත්න් සිහිපත් කරලා කලින් කලට පින් අනුමෝදන් කිරීම දරුවන්ගේ යුතුයකමක් හැටියට දක්වනවා. දෙමව්පියෝ මිය ගියාට පස්සේ සලකන විතරක් නෙවෙයි, අපේ ගුණවත් කළගුණ දන්න දරුවන් දෙමව්පියන් ජීවත් වෙන කාලෙදිම දෙමව්පියන්ට හොඳට සලකනවා. ඉතින් මිය ගියාට පස්සේ කරන්න පුළුවන් යුතුයකම තමයි මේ සිදු කරන්නේ. පින්නතුනි, මේක කළගුණ සැලකීමේ පින්කමක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකේ යම් තාක් හොඳ ගතිගුණ ගුණාංග කියලා දෙයක් ලෝකේ තියෙනවා නම් ඒ හැම දෙයකම පදනම කළගුණ සැලකීම කියලා. දැන් මේ අත්තන් කල්පනා කරලා බලන්න, මේ අත්තන් ජීවිතයේ සිද්ධ කරන හොඳ දේවල් ඕනෑම දෙයක් ගැන කල්පනා කරලා බලනකොට ඒකේ පදනම තමයි කළගුණ සැලකීම. අම්මට තාත්තට සලකනවා නම්, ඔබ ඉන්න ගේ දොර සුද්ධ පවිත්‍ර කරනවා නම්, රැකියාව හොඳට කරනවා නම්, වැඩදියක් තබා ඔබේ ඇඳුම් ටික හොද ගන්නවා නම්, ඒකත් කළගුණ සැලකීම. ඔබේ ශරීරය පිරිසුදු කරන එක ඒකත් කළගුණ සැලකීම. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැක්වෙනවා හැම යහපත් ගුණයකම මූලික පදනම කළගුණ සැලකීම කියලා. අන්නේ කළගුණ සැලකන අතුරින් ප්‍රධානම දෙන්නේ තමයි අපේ අම්ම තාත්ත දෙන කියලා කියන්නේ. ඉතින් අම්ම තාත්තට අපි සැලකන්න ඕනේ ඇයි? බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ අම්මා තාත්තා අපට සලකපු නිසාම අපි සලකන්න ඕනේ කියලා. ඒක ප්‍රධාන කාරණයක් තමයි. නමුත් පින්තුනේ හේතු ගානක් තියෙනවා දෙමව්පියන්ට අපි සලකන්නට ඕන. මුල්ම කාරණේ තමයි දෙමව්පියෝ නිසා තමයි අද අපි මේ ලෝකේ ඉන්නේ. දෙමව්පියන්ගේ ආදරය, සෙනෙහස, කරුණාව නොලැබුණා නම් අපි කවුරුවත් මේ ලෝකේ මෙහෙම ජීවත් වෙන්නේ නැහැ. කුඩාම කාලේ පින්තුනේ අපේ ජීවිතයේ අපේ ලෝකය තමයි අම්මා තාත්තා කියලා කියන්නේ. අවුරුදු දෙකේ කාලේ මොන දුකක් වුණත් අපි අම්ම ළඟට තමයි දුවගෙන යන්නේ නේ. නමුත් ටික ටික අපි ලොකු වෙනකොට, අපිට යහළු මිත්‍රාදීන් හමු වෙනකොට, ඇතැමිට අම්මා තාත්තගේ අර සමෙදියාව ළඟා වීම ටිකෙන් ටික අඩු වෙන ගතියක් තියෙනවා. නමුත් පින්තුනි, අපිට කොයිතරම් යහළු මිත්‍රාදීන් පසු කාලේ හමු වුණත් අපිට මුලින්ම හමු වෙච්ච අපිට වඩාත්ම ආදරය කරපු දෙන්න, අපේ මුල්ම ගුරුවරු දෙන තමයි අපේ අම්මා තාත්තා දෙන්න. එනිසායි අම්මා තාත්තා දෙන්න හෝ ඒ දෙන්නගෙන් කෙනෙක් ජීවිතේ ඉන්නවායි කියලා කියන්නේ ලෝකෙ කොහේ හිටියත් පින්නතුනේ තමන්ට ලොකු රැකවරණයක්. ඒ අම්මා තාත්තා දෙන්නගේ ආශිර්වාදය අපේ ජීවිතයට බොහොමත්ම වටිනවා. ඒ නිසා අම්මා තාත්තා ඉන්නවා නම් තමන්ගේ දෑතීම හොඳට සලකන්න. පින්නතුනේ බුදුහාමුදුරෝ දේශනා කරනවා ලෝකේ බුදුරජාණන් වහන්සේලා පහළ නොවෙච්ච කාලවල ලෝකේ මිනිස්සු සුගතිගාමී වෙන්න කරන්නේ එකම පින්කමයි කියලා. ඒ කාලේ මිනිස්සු ලෝකයේ ಗುಣධම් කියන දේවල් මොනවද කියලා දන්නේ නැහැ. නමුත් ඒ කාලේ මිනිස්සු කළ අම්මට තාත්තට සලකනවා. අන්නේ අම්මට තාත්තට සැලකීම නැමැති එකම පින්කම නිසා ලෝකයේ මිනිස්සු සුගතිගාමී වෙනවායි කියලා. මරණයෙන් පස්සේ හොඳ තැනක ඉපදෙන්න අම්මට තාත්තට සැලකීමම හේතුවක් වෙනවායි කියලා. ඒ නිසා පින්නතුනි අම්ම තාත්ත දෙන්න කියන්නේ ගෙදර ඉඳන් Tamanට සුගතිගාමී වෙන්න තියෙන අවස්ථාවක්. එනිසා අපට මොන වැඩපළ තිබුණත්, දරුවන්ගේ කොයිතරම් රාජකාරිය තිබුණත් අපි දෙමව්පියන් අමතක කරන්න හොඳ නැහැ. ඒක අපට පින්කම් කරගන්න තියෙන අවස්ථාවක්. ඒ වගේම පින්නතුනේ තවත් වැදගත්ම කාරණයක් තියෙනවා අපි දෙමව්පියන් සලකන්න. මේ පින්නතුනේ එක හිතලා තියෙනවද දන්නේ නැහැ. කාට හරි කියන්න පුළුවන්ද ඒක? පින්නතුනේ ඔබ ගැන ඔබේ දරුවන් හොඳට ඔබ දිහා බලාගෙන ඉන්නේ. ඔබ කොහොමද ඔබගේ අම්මා තාත්තා දෙන්න සලකන්නේ කියන එක දරුව හොඳට බලාගෙන ඉන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන කාරණයක් තමයි ඔබ ඔබගේ දෙමව්පියන්ට සලකන හැටියට තමයි දරුවන් කවදා හරි ඔබට සලකන්නේ. ඒ නිසා මතක තියාගන්න, දරුවන්ට හුඟක් සැලකුවට ආයි ඔබට ඒ විදිහට සලකන්නේ නැහැ. දරුව හොඳට බලාගෙන ඉන්නේ අම්මා තාත්තා දෙන්න ආචිට සියයට කොහොමද සලකන්නේ කියලා. ඒ නිසා දරුවන්ගෙන් සැලකිලි බලාපොරොත්තු වෙනව නම් අනාගතයේ දරුවන්ට පේන්නම අම්මට තාත්තට දෙන්නට හොඳට තමන්ගේ දෑතින්ම සලකන්න. ඇතැමිට තමන්ගේ ගෙදර නැති වෙන්න පුළුවන්, ඈත ප්‍රදේශයක වෙන්න පුළුවන්, එහෙම හිටියත් පුළුවන් මට්ටමින් සලකන්න. අම්ම තාත්ත නැත්නම් අඩු ගන්න වැඩිහිටි කෙනෙකුට හරි සලකලා දරුවන්ට ආදර්ශය දෙන්න. නැත්නම් දරුවන්ගෙන් තමන්ට සැලකිලි ලැබෙන්නේ නැහැ. මොකද ඔබ හැමදේම කරන්නේ දරුවන්ගෙන් සැප සම්පත් බලාපොරොත්තු වෙන, දරුව හොඳට දිනු වෙලා ඉන්නව දකින්න. දරුව තමයි ඔබේ ලෝකය. ඒ නිසා දරුවන්ගේ ලෝකය දිහා විතරක් බලාගෙන ඉඳලා බෑ. ඒ සඳහා ඔබ හොඳ ආදර්ශයක් දරුවන්ට දෙන්නට ඕන. ඒ වගේම පින්වතුනි තවත් වැදගත්ම කාරණයක් තමයි අපේ දෙමව්පියන් කියලා කියන්නේ අපට අපේ ජීවිතේ නැමැති පාඩම උගන්වලා දෙන දෙන්නේ. ඒ කාතකින් අපට පොතපත උගන්වනවා. ඒ විතරක් නෙවෙයි පින්වතුනි දෙමව්පියන්ගේ ජීවිතය අපට අපේ ජීවිතේ තේරුම් ගන්න හොඳම ආදර්ශ දෙකක්. ඒ මොකද පින්වතුනි හැම කියන්නේ අපි කුඩා කාලේ අපේ අම්ම තාත්තා දෙන හුඟක් ලස්සනයි නේද? අපි කුඩාම කාලේ එයා හුඟක් රූපෙන් ලස්සනයි. නමුත් එහෙම ලස්සනට හිටිය අපේ අම්ම තාත්තා දෙන ටිකෙන් ටික වියපත් වුණා. ඒ වියපත් උනේ කුමක් කළද? ඒ වියපත් උනේ අපේ අම්ම වියපත් වෙන අපට කිරි දීලා අපිව හදන මහන්සි වෙලා අපි වෙනේ ඇවිදලා කියලා දෙමව්පියන් මෙහෙමයි අපි වෙනේ රැකී ආරක්ෂා කරලා අපි වෙනේ මහන්සි වෙලා තමයි ඒ අය ටිකෙන් ටික වියපත් උනේ. ඒ අය අපේ දිහා බලාගෙන ඉන්නකොට ඒ අපිට උදව් කරනකොට අපි උස් මහත් කරනකොට එයාට මොකද උනේ? ඒ අය ටිකෙන් ටික වියපත් උනා. ටිකෙන් ටික වයසට ගියා. ටිකෙන් ටික ලෙඩ දුකටපත් උනා. ඇතැම් විට ඔබගේ දැස අභියසම ඒ දෙමව්පියන් ජීවිතෙන් සමු ගන්නව ටිකෙන් ටික. පින්නතුනි මේක ඔබ ගැන හොඳට මතක තියාගන්න. ඔබත් ඔබගේ දරුව දිහා බලාගෙන ඉන්නකොට ඔබගේ දුව දරුවන් ලස්සන වෙනව බලාගෙන ඉන්නකොට දරුව හොඳට උගන්වලා ඉහළ තලයකට පත් කරන්න ඕන කියලා මහන්සි වෙනකොට ටිකෙන් ටික ඔබට මොකද වෙන්නේ? අපටත් ඒ දෙම තමයි වෙන්නේ. ඒක අමතක කරන්න එපා. එහෙනම් පින්නතුනි අපේ ජීවිතයෙන් ගන්න ප්‍රයෝජනය මොකද්ද අපි එහෙනම්? අපේ ජීවිතවලටත් ඒ දෙයම නම් එන්නේ. දැන් අපි අම තාත දෙන්න බලන අපිට හුඟක් මහන්සි නැති වෙනුවෙන්. ඒ වගේම අපු වෙනේ සියලු ශක්තියෙන් කැප කළා, ධනය කැප කළා. එහෙම කැප කරපු අය ටිකෙන් ටික වියපත් වෙලා ඒ අයගේ ශරීරයක් මේ ලෝකේ තියලා ඒ අය මේ ලෝකෙන් අයින් වෙලා ගියා. මොනවද ඒ අරන් ගියේ? ඒ අය භෞතික වශයෙන් කිසියම් දෙයක් අරන් ගියේ නැහැ. ඒ ඉන්න කාලේ යම්කිසි සේවයක් කළා නම්, යම්කිසි පින් දහමක් කළා නම් අන්නේ කුසලයේ විතරයි ඇරගෙන ගියේ. මරණයෙන් පස්සේ රැගෙන යනවා විතරක් නෙවෙයි පිනුතුණු බොහෝ දෙනෙක් හොඳ දේවල් කරන්නේ මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන්න කියලා හිතලා. නමුත් පිනුතුණු මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන්න විතරක් නෙවෙයි බුදුදහම කියන එක තියෙන්නේ. බුදුදහම තියෙන්නේ ජීවත් වෙලා ඉන්න කාලයේදීම සතුටෙන් ජීවත් වෙන මාර්ගයයි බුදුදහම කියලා කියන්නේ. පිනුතුණු බුදුදහම හරියට ඉගෙන ගත්තොත් තමයි අපි වඩාත්ම සතුටෙන් ඉන්න ක්‍රමය මොකද්ද කියලා තේරුම් ගන්නෙ. එතකන් පිනුතුණු අපි සතුට විඳිනව නෙවෙයි සතුට හොයාගෙන යනවා. සතුට විඳිනව නෙවෙයි සතුට හොයාගෙන යනවා. ඇයි එහෙම කියන්නේ? අපි හැමදාම හිතන්නේ මේ කටයුතු ටික කළ ඉවරුණාට පස්සේ සතුට තියෙන කියලා නේද? ඉගෙන ගන්න කාලෙ හේතු ඉගෙනගෙන ඉවරුණාට පස්සේ කියලා. ඊට පස්සේ හේතුණ රැකියාවක් ගත්තට පස්සේ කියලා නේ. ඊට පස්සේ හේතුණ විවාහයක් වුණාට පස්සේ කියලා. ඊට පස්සේ හේතනවා දරුවෝ ලොකු වුණාම කියලා නේ. ඊට පස්සේ හේතනවා දරුවට උගන්වලා ඉවරුණාට පස්සේ කියලා. ඊට පස්සේ හිතනවා දරුව විවාහ කළ දුන්නට පස්සේ කියලා නේ. ඒත් නවතිනවද? නෑ. ඊට පස්සේ ඉතින් මුණුබුරු මිනිබිරිය හදන්න සායි කාලේ කැප කරනෝනේ. පින්නතුණ අපි නිතරම හිතන්නේ සතුට තියෙන ජීවිතය අනාගතේ කියලා. දැන් මේකන්නේ වැඩ ටික කළ ඉවරුණාට පස්සේ සතුට තියෙන කියලා තමයි අපි බොහෝ විට හිතන්නේ. පින්නතුණ මතක තියාගන්න එහෙම හිතන කම්ම අපි සතුට විඳින අය නෙවෙයි සතුට හොයන අය. එහෙනම් සතුට විඳින කෙනාගේ ලක්ෂණය මොකද්ද? සතුට විඳින කෙනාගේ ලක්ෂණය බලා ගන්න පුළුවන්. එයාට සතුට තියෙන්නේ දැන් මේ කරන වැඩ ටික කරද්දී. යමක් අපි කරනවා නම් ඒ කරන මොහොතේ කරන දේ ගැන නුවණින් හිතලා සතුටෙන් හිත පිරිසිදුව අපට යමක් කරන්න පුළුවන් නම් පින්තුණි, අන්න ඒ තැනැත්තා තමයි ජීවිතේ සතුට විඳින කෙනා බවට පත් වෙන්නේ. එහෙම නැතුව අපි හිතනවා නම් දැන් මේ අද කරන වැඩ ටික කළා, දැනට කරන වැඩ ටික කළා ඉවරනට පස්සේ සතුට තියෙන්නේ කියලා පින්නතුනේ. අර ලංකාවේ ගෙවල් වල වහලේ උළුැස්ස ගහන්නේ ළමයි කුඩා කාලේ, අද නොවේ හෙට කියලා බාලගිර දෝස්සිය කියලා අපි කියන්නේ. අන්න ඒක වගේ වෙනවා පින්නතුනේ. සතුට අපි හැමදාම හිතන් ඉන්නේ අද නොවේ හෙට කියලා. අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඒ හෙට දවස එනවද? ඒ හෙට දවස පින්නතුනි කවදාවත් එන්නේ නැහැ. එහෙනම් සතුට විඳින තියෙන පින්නතුනි අද දවස. හැමදාම උදෑසන අවදිනකොට හිතන්න අද තමයි මගේ ජීවිතේ ලක්ෂණම දවස කියලා. ඒ හැමදාම හිත පිරිසිදුව කරන්න තියෙන වැඩ ටික කරන්න. අන්න එහෙම කෙනාට තමයි පින්නතුණු ජීවිතේ නියම සතුට ලැබෙන්නේ. ඒකෙන් කියන්නේ අපි අනාගතය වෙනුවෙන් අපි කටයුතු කරන්නේ නැහැ කියලා. ඒකෙන් කියන්නේ අපි ඉගෙනීම් කටයුතු රැකිරක්ෂා කටයුතු ආදී කරන්නේ නැහැ කියලා. ඒ හැම දෙයක්ම කරන ගමන් එදිනෙදා අපි ජීවිතේ සතුට විඳින හුරු වෙනවා. ඉගෙන ගන්න කෙනෙක් නම් ඉගෙන ගැනීමෙන් සතුට වෙනවා. රැකියාවක් කරන කෙනෙක් නම් ඒ රැකියාව කරන ගමන් තමන්ගේ සේවය හොඳට කළ සතුට වෙනවා. දරුව කුඩා කාලේ නම් දරුවන්ගේ දරු සුරතල් බලලා කුඩා කාලේ සතුට වෙනවා. දරුවෝ ලොකු වුණාට පස්සේ සතුට විඳින්නේ කියලා හිතන්නේ නැහැ. ඇයි ඒ? දරුවෝ ලොකු වෙලා උස්මහත් වුණාට පස්සේ පින්තූර ටික බලනකොට හිතෙනවා අනේ සතුටෙම හිටිය කාලේ පොඩි කාලේ කියලානේ. දරුවෝ කුඩා කාලේ කියලානේ. පින්නතුනේ බොහෝ දෙනෙක් ජීවිතේ කාලයක් හිතනවා ජීවිතේ සතුට තියෙන අනාගතේ කියලා. ඊට පස්සේ අවුරුදු 40 50 60 ගියාට පස්සේ ඊට පස්සේ හිතන්නේ කොහොමද? ඊට පස්සේ හිතෙන සතුට තිබුණේ අතීතයේ කියලා අර ෆොටෝස් ඇල්බම් ටික ගන්නවනේ. පින්තූර ටික ගන්න වේව බල බල අතීතයේ සතුට වෙනවා කියලා ඊට පස්සේ අතීතයේ සතුට වෙනවා. මෙන්න මේ දෙපැත්තට පින්නතුනේ අපි දෙපැත්තට දෝලණය වීම තමයි අපේ හිතේ ස්වභාවය. නමුත් බුදුදහම හරියට ඉගෙන ගත්තොත් තමයි පින්නතුනි අපි නියම විදියට සතුට විඳින ක්‍රම ඉගෙන ගන්නෙ. බුදුහාඳුර දේශනා කරනවා පින්නතුනි සතුට විඳින ක්‍රමය. ඒ සතුට විඳින ක්‍රමය තේරුම් ගන්නකොට තමයි පින්නතුනි අපි ජීවිතය යනුව ක්‍රියාත්මක වෙන්න උත්සාහ කරන්නේ. බුදුහාඳුර දේශනා කළා නියම විදියට සතුට විඳින ක්‍රමය තමයි නුවණ ලැබීම, ප්‍රඥාව දිනු කිරීම. ඒ ප්‍රඥාව දිනු කිරීමේ පළවෙනි පියවර තමයි කුසල කුසල කර්ම ශක්තියින් පිළිබඳව තියෙන අවබෝධය. අපේ හිත පිරිසිදු යමක් කළොතින් ඒ පිරිසිදු හිත නිසා අපට හොඳ විපාක ලැබෙනවා. අපේ හිත අපිරිසිදු අපි යම් කිසි දෙයක් කළොතින් අපට දුක් විපාක ලැබෙනවා කියන කාරණය. මෙන්න මේක තමයි පින්නතුනි සතුට විඳින්න යන මාර්ගයේ තියෙන පළවෙනි පියවර හැටියට ධර්මයේ සඳහන් වන්නේ. අපි කොයිතරම් දුරට සතුටෙන් ඉන්නවාද දුකෙන් ඉන්නවාද කියන එක තීරණය වන්නේ අපේ හිත. අපේ හිතේ යමක් ගැන අමනාපයක් තියෙනවා නම්, යම් කිසි දෙයක් ගැන දැඩි ආසාවක් තියෙනවා නම්, පින්නතුනේ අපේ හිතේ ලක්ෂණ නැහැ ඒ වෙලෙට. ඒ අවස්ථාවේ අපේ හිතේ සතුට නැහැ. ඒ නිසා පින්නතුනේ අපි කොයිතරම් දුරට සතුටෙන් ඉන්නවාද කියන එක තීරණය වන්නේ අපේ හිත කොයිතරම් දුරට අපි පිරිසිදුව තියාගෙන ඉන්නවාද කියන කාරණය. අපි ජීවිතේ හුඟක් දේවල් කරනවා සතුට බලාපොරොත්තු වෙන. අපි ගේ දොර හදනවා, බඩු මුට්ටු ලස්සනට තියාගන්නවා. අපි මේ හැමදේම කරන්නේ බාහිර දේවල්. සතුට වෙනුවෙන් අපි නිතරම කරන්නේ බාහිර දේවල්. දරුවෝ හොඳට ලස්සනට තියන්න බලනවා, උගන්වන්න බලනවා, ගේ දොර ලස්සනට තියාගන්න බලනවා. ඒවත් වැදගත් දේවල් තමයි. නමුත් වෙනතුනේ සියල්ලක්ම සම්පූර්ණ වුණත් අපේ හිතේ යම් කිසි කෙනෙක් ගැන දැඩි යමනාපයක් තියෙනවා නම් පින්නතුනේ ඒ වෙලාවේ අපේ හිතේ සතුට නැහැ. ඒ වගේම අපි යම් කිසි දෙයකට දැඩි ආසාවක් තියෙනවා නම්, දැඩි ලෝභයක් තියෙනවා නම් අන්න ඒ මොහොතේ අපේ හිතේ සතුට නැහැ. ඒ නිසා මෙන්න මේ දෙක මුලින්ම අඩු කරගන්නට ඕන සතුට බලාපොරොත්තු වෙනවා නම්. බුදුහාමුදුර දේශනා කරනවා යම් කිසි කෙනෙක් යමක් ගැන දැඩි ලෝභයක් තියෙනවා නම් ඒක නා මානසිකව දුකෙන් ඉන්නේ කියලා. එයාට මනසේ සතුට නැහැ කියලා. ඒ නිසා ආරම්භයේදී මේක පාරට අපට ලෝභය නැති කරන්න නෙමෙයි බුදුදහමේ දේශනා කරන්නේ. මුලදී පින්තුනේ හිතේ තියෙනවා දැඩි ලෝභය කියලා දෙයක්. ඒ දැඩි ලෝභය තියෙන කෙනා මානසිකව හුඟක් අසහනෙන් ඉන්නේ. හැමදේම කරන්නේ මුදල ගැන හිතලා. ලෝභය එයාගේ හිතේ රැව් පිළිරැව් දෙන හැම වෙලාවෙම. ඇතැම් විට දැඩි නෙමෙයි පාද නෙමෙයි නෑ. ඔව් එක්ස්ට්‍රීම්ලි කියන එක, බොහොම අධික කියන එක, වැඩි කියන එක, වැඩි ලෝභය කියන එක, එක්ස්ට්‍රීම්ලි ග්‍රීඩ් කියන එක. මෙන්න මේක තමයි ආරම්භයේදී අපි නැති කරගත යුතු කියලා කියන්නේ. මේක පිනතුනේ හිතට ලොකු අසහනයක්. මේක තියෙන කෙනා අඩුවානේ තමන්ගේ දෙමව්පියන්ටම සලකන්න පුළුවන් මානසිකත්වයක් එයාගේ ළඟ නැහැ. දැන් මේ පිනතුනේගේ අගුණේ නැහැ. මෙයා හැම දිනෙකම සත්කුරුසාය දෙමව්පියන්ට සලකනවා. තමන්ගේ මව්පියන්ට තමන්ගේ දෑතීම සලකන්නේ මෙතනින් ඔබේ ගැන සතුටු වෙන්න. ඔබේ කික්මෝකුව අය නමුත් පින්වතුනි තව දුරටත් අපි මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්නට ඕන. අපේ ළඟ දැඩි ආශාවක් යමක් ගැන තියෙනවා නම් අපේ හිතේ ලොකු අසහනයක් ඒක. අපේ හිතේ තියෙන ලස්සන එකෙන් නැති වෙනවා. ඊළඟ කාරණය තමයි පින්වතුනි යමක් ගැන තියෙන අමනාපය. අපට බොහෝ විට අපේ හිතේ තියෙන ලස්සන නැතිවන්නේ. හිතේ තියෙන සතුට නැතිවන්නේ පුද්ගලයන් ගැන තියෙන අමනාපයත් එක්ක. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් මානසික සුවයක් කරා යන්න කැමැත්තක් තියෙනවා නම් විශේෂයෙන් කරණීයමෙත සූත්‍රයේ දේශනා කරනවා ආධ්‍යාත්මික දියුණුවක් කරා යන කෙනාගේ මානසික දියුණුවක් කරා යන කෙනෙක්ගේ තියෙන පළවෙනි ලක්ෂණය තමයි ඒ කෙනා මෛත්‍රී භානාව වඩන කෙනෙක් බවට පත් වෙනට ඕන. මෛත්‍රී භානාව වඩන්නේ නැත්නම් අපි මානසික සතුට කරා යන අය නෙවෙයි. ඒ විතරක් නෙවෙයි පින්නතුනි බුදුදහම නැමැති සාගරයේ අපි වෙරළටවත් ඇවිල්ලා නැහැ. බුදුදහමේ හේව නැල්ලවත් ගෑවිලා නැහැ. ඒක අවංකව අපි අවබෝධ කරගන්නට ඕන. අපි හුඟක් දන් දෙන අය වෙන්න පුළුවන්. නමුත් මානසික සතුට කරා යන මාවතෙහි පළවෙනි පියවර තමයි පින්නතුනි මෛත්‍රී වැඩීම. සියලු සත්වෝ සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාව නිතරම හිතේ තියාගන්න. නිතරම මේක වඩන්න. පින්නතුනි මේ අවබෝධය අපට එන්නේ ධර්මය අහන්න අහන්න. බොහෝ විට අපට ආදරය සෙනෙහස තියෙන අපේම දරුවන්ට අපේම නිවසේයට. නමුත් පින්නතුනි ධර්මය ගැන තේරුම් ගන්නකොට අපට පේනවා ඇතැම් විට අපේ ගෙදරින් ඉන්න දුව පුතා ඇතැම් විට ආත්ම භාව දෙකක හතරක පහක දරුවෙක් වෙන්න පුළුවන් අපේ සසර ආපු ගමනේදී. ඇතැම් විට අල්ලපු ගෙදරින් ඉන්න ළමය බලනකොට ආත්ම භාව 10ක 20ක අපේම දරුවෙක් වෙලා හිටියයි. පින්නතුනි මේ වගේ සසර ගමනක් එනයි අපි මේ. මෙන්න මේ අවබෝධය ලැබෙන්න පින්නතුනි අපට අපේ ගෙදර ඉක්මවලා අපි පුළුල් විදියට ලෝකේ දිහා හිතන්න අපි හුරු වෙනවා. අපේ දරුවන්ගේ දිනුව වගේම අසල්වැසි දරුවන්ගේ දිනුව සාර්ථකත්වය අපි ප්‍රාර්ථනා කරනවා. දැන් අපි සතුට වෙන්නේ අපේ දරුවෝ විභාගයක් පාස් වුනහම විතරයි. නමුත් පින්නතුනි ඊට ඉහළින් අපි උසස් මානසිකත්වයෙන් හිතනකොට අසල්වැසි දරුවනොත් විභාග සමත් වෙනකොට අපි සතුට වෙනවා. ඒ විතරක් නෙවෙයි දරුවෝ ඉගෙන ගන්න කාලේ අපටත් පුළුවන් උදව්වක් කරනවා. මෙහෙ බැරි නම් අඩු ගානේ ලංකාවේ දරුවෙකුට හරි සලකනවා. පින්නතුනි ඔබේ දරුවට කරන ලොකුම ආශිර්වාදය තමයි පුළුවන් නම් ඒ දරුවගේම වයසට තව අසරණ දුප්පත් ළමයෙකුට සලකන්න. අඩු ගානේ අවුරුද්දකට වරක් අවශ්‍ය කරන පොත්පත් ටික, ඇඳුම් කට්ටලය, සපත්තු කූටමක් හරි අරන් දෙන්න. පින්නතුනි ඒක තමයි දරුවට කරන ලොකුම ආශිර්වාදය. ඒකෙන් තමන්ගේ දරුවා සාර්ථක වෙනවා. ඒ විතරක් නෙවෙයි වෙනත් ළමයෙක් ඒ වගේ දිනු වෙලින දකිනකොට ඔබේ දරුවා දිනු වෙලින දකින සතුටම ඔබට ඇති වෙනවා. අද අපේ සතුට තියෙන්නේ බොහොම ටික කෙටි ස්ථානයක. හරියට කියනවා ධර්මයේ මෙහෙක හරියට මීයාගේ අත් දෙක වගේ කියලා. මීයාගේ දෝත වගේ කියලා. මීයට තියෙන පොඩි අත් දෙකක් නේ. ඒ අත් දෙක බොහොම කුංචි. මානසිකත්වයෙන් අඩු අයගේ ස්වභාවයක් අන්නේ වගේ. ආට සතුට වෙන තියෙන්නේ බොහොම පොඩ්ඩයි කියලා. පින්නතුනි අපි ඊට වඩා සතුට වෙන ක්‍රම හොයා ගන්නට ඕන. ඒක අපි තේරුම් ගන්න ධර්මයත් එක්ක ධර්මය අහන්න අහන්න. ඒ වගේම පින්නතුනි දහම අහන්න අහන්න ඒ ධර්මියෝසි අපි ඉදිරියට යනවා. ඇතැම් විට බොහෝ අයට හිතෙනවා බොහෝ දෙනෙක් උඟාක් බණ අහනවා ධර්මයේ පිළිපදින්නේ නැහැ කියලා නේද? බොහෝ දෙනෙක් කරන විවේචනයක් මේක. පින්නතුනි ඒක වැරදි. සාල පිරිසක් දහම හැසිරෙනවා. උපතින් බෞද්ධ විතරක් නෙවෙයි උපතින් බෞද්ධ නොවන අය බොහෝ දෙනෙක් මේ ධර්මයේ අහනවා ධර්මයට එනවා ධර්මයේ පිළිපදිනවා. පින්නතුනි අවංකව ධර්මයේ හැසිරෙන අය අනිත්‍යයට කිය කිය පිළිපදින්නේ නැහැ. බොහෝ දෙනෙක් අනිත්‍යයට ප්‍රචාරය කරන එච්චර ධර්මයේ හැසිරෙන්නේ නැහැ ඇත්තෙම. සමහර අය අප්‍රකටව ඉන්නවා බොහෝ දෙනෙක් මේ ධර්මයේ හැසිරෙන මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න ධර්මයේ තියෙන වටිනාකම තේරුම් ගත්තු අය. ඇතැම් අය පින්නතුනි සතියට වරක් දෙවරක් පන්සල් ලැබෙන්න බනහනා ඉන්නවා. නමුත් උපතින්ම බෞද්ධ වෙච්චාගේ ලක්ෂණයක් තියෙනවා. එයාගේ ලොකු මාන්නයක් තියෙනවා. මොකද්ද මාන්නේ? අපි බණ දන්නවා කියලා. හැබැයි අපේ බෞද්ධ උපතින් බෞද්ධ පින්නතුන් හුඟා දානෙට නම් දානමය පින්කම් නම් හුඟා කරනවා. නමුත් සීල භාවනා දෙක අපේයාගේ අඩුයි. මොකද ඒකට හේතුව බොහෝ දෙනෙක් හිතන් ඉන්නවා අපි උපතින් බෞද්ධ අපේ උපැන්න සාතිකයි බුද්ධාගම කියලා තියෙනවා. අපි ඉතින් බුද්ධාගම දාන අපි පොඩි කාලේ දහම් පාසලුත් ගියා. අපිට බුද්ධාගම පුළුවන් කියලා. නමුත් පින්වතුනි ධර්මයේ දන්න අය වැඩිපුර ධර්මය අහනවා. දැන් බණ අහන අයගෙන් වැඩිපුරම බණ අහන්නේ හාමුදුරුවෝ. වැඩිපුරම බණ කියවන්නේ හාමුදුරුවෝ. දන්නවා කියලා නිකන් ඉන්නේ නැහැ. ඒ වගේම පින්වතුනි උපතින් අබෞද්ධා ඉන්නවා. ධර්මය අහන්න ලොකු උනන්දුවක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ධර්මයේ පුරුදු පුහුණු කරන්න ධර්මයේ තියෙන විශේෂයෙන් භාවනා පැත්ත දිනු කරන් ලොකු උනන්දුවක් තියෙනවා. පින්වතුනි යයි මේක කරන්නේ මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන විතරක් නෙවෙයි ජීවත් ඉන්න කාලයේදීම තමන්ගේ ජීවිතයට මේ ධහමෙන් ආශිර්වාදය ලබා ගන්න. ඒ නිසා පින්වතුනි යම් කිසි කෙනෙක් මානසික සුවයක් කරා යන්න කැමති නම් ඒ කෙනාගේ මූලික ලක්ෂණ දෙකක් තමයි ඒ කෙනා ලෝභය සහ ద్వේෂය කියන දෙක අඩු කර ගන්නට ඕන. ලෝභය අඩු කර ගන්න නම් ටිකෙන් ටික තමන් අත්හැරීම පුරුදු කරන්න ඕන, දන් දීම පුරුදු වෙන්නට ඕන. ගෙදරින් නික්මෙලා පිටායට දන් දෙන්න කලින් මුලින්ම කරන්න ඕන දේ තමයි තමන්ගේ අම්මට තාත්තට හොඳට සලකන්න. ඒක තමයි පළවෙනි පියවර. ඒ වගේම තමන්ගේ දරුවන්ට හොඳට සලකන්න. ඒ වගේම ගෙදර දොර සතෙක් එහෙම සුරතල් සත්තු එහෙම ඇති කරනවා නම් ඒ සතුන්ට හොඳට සලකන්න. ගෙදරින් ඉන්න ඥාතීන්ට වැඩිහිටියන්ට මුලින්ම සලකන්නේ ඒක තමයි පළවෙනි පියවර. ඒක සලකලාට පස්සේ ඊට පස්සේ තමන්ට තේරෙනවා නම් ඊට වඩා දෙයක් දිනු කරන්න ඕන කියලා ඊට පස්සේ ස්වාමින් වහන්සේලාට අසරණයට ටිකෙන් ටික පුරුදු පුහුණු කරන්න. පින්නතුනි ඔබ හම්බ කරපු දෙයක් ඔබ මහන්සියෙන් හරි හම්බ කරපු දෙයක් වෙනත් කෙනෙකුට දන් දෙනකොට ඔබේ හිතේ ලොකු සතුටක්. දැන් මෙහි සමහර අය ඉන්නවා පින්නතුනි සාමාන්‍ය දේවල් විතරක් නෙවෙයි. ලේ දන් දෙන අය ඉන්නවා ලංකාවේ විශේෂයෙන්ම ඉන්නවා ලේ දන් දෙන අය. සමහර අය ඉන්නවා තමන්ගේ කොණ්ඩේ දන් දෙනවා. කොණ්ඩේ වැවෙන්න අඟල් 9ක් 10ක් දික් වෙන්නට ඕන. දික් වෙන මෙහි කොණ්ඩේ දන් දෙන අය ඉන්නවා. උපතින් අබෞද්ධය. සමහර අය ඒ කොණ්ඩේම ලස්සන කර කර ආඩම්බර වෙනවා සමහර අය. සමහර අය පින්නතුනි කොණ්ඩේ වැවෙන්න දික් වෙන යා කල්පනා කරන මං කවද්ද මේ කොණ්ඩේ දන් දෙන්නේ කියලා. සමහර පිළිකා හැදෙච්ච ළමයි ඉන්නවා කොණ්ඩේ ගිහිපු ළමයින්ට. උපතින් අබෞද්ධ සමහර ළමයි පින්නතුනි කොණ්ඩේ වැවෙනකොට යාට මතක් වෙන්නේ කවද්ද මම මේ කොණ්ඩේ දන් දෙන්නේ කියලා. හැම දිනාටම මෙහෙම කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් පින්නතුනි කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් පින්නතුනි කරන්න. මේව තමයි බෝධිසත්ත්ව ගුණාංග කියලා කියන්නේ. බෝසත්ත්වරුන්ගේ ලක්ෂණ මේවා. හැබැයි කොණ්ඩේ ඩයි කරපු අයට නම් දන් දෙන්න බෑ. ඩයි නොකරපු අයට දන් දෙන්න පුළුවන්. පින්නතුනි ඒ ගුණාංග වලින් තමන්ගේ ජීවිතේ ලොකු සතුටක් තමන්ට ලැබෙනවා. ඒව පින්නතුනි මරණයෙන් පස්සේ නෙවෙයි ජීවත් ඉන්න කාලයේදීම තමන්ගේ ජීවිතේ සතුට දිනු වෙන එක හේතුවක් වෙනවා. අනිත් දේ තමයි පින්නතුනි නිතරම අනිත්‍යය කෙරෙහි මෛත්‍රිය වඩන්න. අපට නිතරම අපේ හිතේ තියෙන සතුට නැති වෙන ප්‍රධානම කාරණයක් තමයි යම් කිසි පුද්ගලයෙක් යමක් කිව්වොතින් කළොතින් අපට එකපාර හිතේ ගැටුමක් වෙන්නේ. කෙනෙක්ගේ නොමනා වැඩකදී කෙනෙක්ගේ අකීකරුකමකදී අපේ හිත ඉක්මනටම ගැටෙනවා. හිත නිතරම පීඩනයටපත් වෙනවා. මේක තමයි පින්නතුනි අපේ හිතේ තියෙන සතුට නැති වෙන ප්‍රධානම හේතුව. එනිසා බුදුදහමේ කියනවා වඩා වඩාත්ම සතුට ලබන්න කැමති නම් ඒක නා කරන්න ඕන ප්‍රධානම දේ තමයි නිතරම අනිත්‍යයට සෙත් පතන මෛත්‍රිය වඩන්න. සබ්බේ සත්තා භාවන්ත සුඛිතත්තා කියලා නිතරම මෙත් වඩන්න. පින්නතුනි මේක වර්තමානයේහි මානසික ආතතිය ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට කියන ප්‍රධානම කාරණයක් මේක. අද ඊ විතරක් නෙවෙයි පසුගිය අවුරුදු 30ක් 40ක් තිස්සේ මනෝවෛද්‍ය විශේෂඥවරු ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට කියන ප්‍රධානම කාරණා දෙකෙන් එකක් තමයි මේක. එකක් ලවින් කයිනස් එක, අනිත් එක මයින්ඩ්ෆුල්නස් එක. මනෝවෛද්‍ය වාර්තාවල ජර්නල්ස් වල බලන්න. හැම වෛද්‍යවරයෙක්ම කියන්නේ මේ දෙක දිනු කරන්න කියලා. ඊයයි ලොකු දහමක් දැනගෙන මේක කියන්නේ නැහැ. නමුත් ඒගොල්ලන් කරපු පරේක්ෂණ වලින් ඔප්පු කරපු දෙයක් තමයි මානසික ආතතිය අඩු කරගන්න නම් මෛත්‍රිය වඩන්න කියලා. පින්නතුනි බුදුදහමේ මේක කියනවා. මේක දිනු කළ ඉහළට ගියහම කොහොමද ලක්ෂණය? කරණිමෙත සූත්‍රයේ කියනවා යම් කිසි කෙනෙක් දැක්ක ගමන්ම කොයි විදිහ ආකල්පයක්ද හටගන්නේ. මාතා යථානි යම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ. අම්ම කෙනේ තමන්ට ඉන්න එකම පුතා ගැන යම් කිසි සෙනෙහසක් තියෙනවා නම් අන්නේ විදිය සෙනෙහසකින් මෛත්‍රියකින් හැම දෙනෙක් කෙරෙහිම බලන්න ඇස හුරු වෙනවා. පින්නතුනි මෙහෙම බලන්න පුළුවන් නම් අද අපට තියෙන මානසික පීඩා වලින් සම්පූර්ණයෙන්ම භාගයකින් අඩු කරගන්න පුළුවන්. අද අපේ තියෙන මානසික ආතතිය හිතේ කැළඹීම, හිතේ නොසතුට 50% අඩු කරගන්න පුළුවන්. මේ මානසිකත්වයට හිත දිනු කරගන්න පුළුවන් නම්, එතකොට බුදුදහමේ තමන්ට ප්‍රතිඵල ලැබෙන්නේ මරණයෙන් පස්සේ නෙවෙයි, මේ ජීවත් වෙන කාලෙදිම. පින්නතුනි, මෙන්න මේ ලෝභ සහ ද්වේෂ දෙක ටිකෙන් ටික අඩු කරන ගමන් ඊළඟට බුදුදහමේ ප්‍රධාන කාරණයක් කියනවා, මෝහය අඩු කරගන්න කියලා. මෝහය කියන්නේ නොදැනීම, මුලාව, අවිද්‍යාව කියන කාරණේ. පින්නතුනි, මොහොකට අවිද්‍යාව කියලා කියන්නේ? මොකක් නොදන්නාකමද? මොකද සත්‍ය කියලා කියන්නේ? මොකක්ද ඇත්ත කියලා කියන්නේ? මොකක්ද ඇත්ත? මොකක්ද යථාර්ථය කියලා කියන්නේ? හරි මග කියන්නේ මොකද්ද? විස්තර කරන්න. මමත්වය. හොඳයි. වෙන උත්තර තියෙද? අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? බුදුදහමේ කියන අවිද්‍යාව අපි කියන එක, මුලාව කියලා කියනවා, නොදැනීම කියලා කියනවා, විවිධ වචන වලින් අපි කියනවනේ. යථාර්ථය නොදැනීම. මොකද්ද යථාර්ථය නොදැනීම කියලා කියන්නේ? මොකද්ද ලෝක ස්වභාවය? ඇති වෙමින් නැති වෙනවා. උදාහරණයක් කියන්න බලන්න. ජීවිතය. දැන් අපි කියමු, දැන් කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් කෙනෙක් ජීවත් වෙලා ඉන්නවා, ටික කලක් ඉන්නවා, මැරෙනවා නේ, ඉපදෙනවා, ජීවත් වෙලා ඉන්නවා, මැරෙනවා. අනිත්‍ය කියලා කියන්නේ මොකද්ද? මොකද්ද අනිත්‍ය කියලා කියන්නේ බුදුදහමේ? දැන් අපි කියමු, දැන් මේ වීදුරුව කැඩිලා ගියා. ඒකද අනිත්‍ය කියලා කියන්නේ? වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් හොඳට ලස්සනට ඉන්න කෙනෙක් ටික ටික මහලු වෙනවා, මහලු වෙච්ච කෙනා මරණයට පත් වෙනවා. ඒකද? දැන් බුදුරජාණන් වහන්සේ බලන්න, සිද්ධාර්ථ කුමාරයා ගිහි ගෙන්නෙක් මෙන්න කලින් දැක්කා, අර ලෙඩෙක් මහල්ලෙක් මලමිනියක් දැක්කනේ. ඒක දැකලා ගිහි ගෙන්නෙක් මෙන්න එක හේතුවක් වුණා. හැබැයි ඒක දැකලා ගිහිගෙන් නික්මෙලා ගිය සිද්ධාර්ථ කුමාරයා තමයි බුදුනාට පස්සේ බුදු වෙලා දේශනා කළා, පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුනුදපාදි ඥානං උදපාදි කියලා. මම පෙර නොඇසූ විරෝධයක් මට අවබෝධ වුණා කියලා. උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට උන්වහන්සේට කලින් ඇති නොවෙච්ච, ඇති වෙලා නොතිබෙච්ච අවබෝධයක් ලැබුණායි කියලා. එහෙනම් අපි මේ කියන අනිත්‍යයි, අපි මේ කියන වෙනස් වීමද බුදුහන් අවබෝධ කරගත්තේ? අපි මේ කියන දේ නෙවෙයි. එහෙනම් දැන් අපි සාමාන්‍යයෙන් හිතන්නේ අනිත්‍ය කියලා කියන්නේ ටිකෙන් ටික වයසට යනවා, මහලු වෙනවා, ලෙඩ වෙනවා, මේ ගෙවල් කැඩිලා යනවා, ලෝකේ කවදා හරි අළු වෙලා යනවා, විනාශ වෙලා යනවා. මේක තමයි අපි අනිත්‍ය කියලා කියන්නේ. පින්නතුනි, මේ අනිත්‍ය විද්‍යාඥයනොත් හොඳට කියලා තියෙන ඇටම් එක බෙදලා ලස්සනට විස්තර කරනවා මේක. හැබැයි මේ වෙනස් වීම ගැනත් බුදුදහමේ කියනව නැත්තේ නෑ. නමුත් ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියන්නේ මේට වඩා ගැඹුරු දෙයක්. මේට වඩා ඉදිරියට ගිහි අනිත්‍යතාවය ගැන තමයි කියන්නේ. ඒ අනිත්‍යයත් පින්නතුනි අපි තේරුම් ගන්නට ඕන. ඒ අනිත්‍ය තේරුම් ගත්තොත් තමයි අපි සැබෑ ලෙසම දක්ෂයන් වෙන්නේ. පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුරජාණන් වහන්සේ හැරුණ කොට හිටිය ප්‍රඥාවන්තම කෙනා තමයි කවුද? බොහොම හොඳයි. සැරියුත් හාමුදුරුවෝ. සැරියුත් හාමුදුරුවෝ කියලා කියන්නේ ඒ කාලේ තිබෙච්ච සියලුම අධ්‍යාපනය ලැබපු කෙනෙක්. ඒ කාලේ, දැන් කාලේ හැරිලා ડોක්ටරේට් 25ක් විතර ගත්ත කෙනෙක් තමයි සැරියුත් හාමුදුරුවෝ කියලා කියන්නේ. එහෙම ලැබපු කෙනාටත් පින්නතුනේ තමන්ගේම නුවණින් මේක අවබෝධ කරගන්න බැරි වුණා. එහෙම ලැබපු කෙනා තමයි අසජහඳුරන්ගෙන් බණ ඇහුවේ. බණ අහලා තේරුම් ගත්තේ මොකද්ද පින්නතුනේ? මෙන්න මේ අනිත්‍ය. එතකොට තමයි දක්ෂයෙක් බවට පත් උනේ. මොකද්ද බුදුදහමෙන් කියන අනිත්‍ය? අපි යමක් ඇසෙන් දකිනවා නම් අපේ මුළු ජීවිතයම කියලා කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රියන් හයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියලා මේ අරමුණු ගන්න එක. ඇසෙන් රූපයක් දකිනකොට ඒ රූපය කියලා කියන්නේ ඒ මොහොතේ හට ගන්න අත්දැකීම. දැන් මේ වීදුරුව දකිනකොටම අපට හිතෙන්නේ මේ කලින් තිබුණු වීදුරුව කියලා. කලින් තිබුණු වීදුරුව කියලා කියන එක යම්කිසි ඇත්තක් තියෙනව නැත්නම් ඒක කන්වෙන්ෂනල් ට්‍රූත් එක විතරයි. සම්මුති සත්‍ය විතරයි. හැබැයි මේ සත්‍යයේ අල්ටිමේට් ට්‍රූත් එකක් තියෙනවා. ඒ මොකද්ද? මේ රූපේ නියම විදිහට ගත්තොතින් හටගත්තේ මේ මොහොතේ. ඒක අතීතයේ තිබෙන මෙතෙන්ට ආවේ නැහැ. මේ මොහොතේ ඇස කියන එක වර්තමාන මේ මොහොතේ හටගන්න දෙයක්. විඥානය කියන එකත් මේ මොහොතේ හටගන්න දෙයක්. මේ රූපයත් මේ මොහොතේ හටගත්තු දෙයක්. මේ තුනම එකට එකතු වෙනකොට මේ මොහොතේ අත්දැකීම ඇති වෙනවා. මේකට තමයි පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. මේ හේතු ටික තියෙනකොට මේ අත්දැකීම ඇති වෙනවා. එතනම හේතු නිරුද්ධ වෙනකොට එතන මේක නැති වෙනවා. මොකද වීදුරු අනිත්‍යය කියලා තේරුම් ගන්න පුළුවන්. වීදුරුව බලපු එහ අනිත්‍යය කියලා තේරුම් ගන්නත් පුළුවන්. වීදුරුව ගැන බලන්න හේතු වෙච්ච මේ ආලෝකය ආදී අනිත්‍යය කියලා හිතන්නත් පුළුවන්. ඒක අමාරු දෙයක් නෙවෙයි. දැන් උදාහරණයක් ගන්න මේ ශබ්දය කියන එක. දැන් මේ ශබ්දය මේ පින්නතුන් අහනකොට මේ ශබ්දය ඇති වෙන්න හේතු වෙච්ච ඇඟිල්ල අනිත්‍යය කියලා සිහි කරන්නත් පුළුවන්. කන අනිත්‍යය කියලා සිහි කරන්නත් පුළුවන්. නමුත් බුදුදහමෙන් දේශනා කරන්නේ මොකද්ද? බුදුදහමෙන් කියන අනිත්‍ය තමයි මේ ඇති වෙච්ච ශබ්දය අනිත්‍යයි. ශබ්දය කියන්නේ ඒක කලින් තිමිල මෙතෙන්ට ආපු දෙයක් නෙවෙයි, මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙච්ච දෙයක් කියන එක. ඇත්තෙම මේ අතරමෙන් මේ අනිත්‍ය තමයි. මේ අනිත්‍ය දැක්වතින් එයා දුකක් දැනගත්තු කෙනෙක් වෙනවා, අනාත්මය දැනගත්තු කෙනෙක් වෙනවා. දැන් වර්තමානයේ අපි අනිත්‍යයි කියලා හිතන්නේ කොහොමද? මේවා කැඩෙනව බිඳෙනව, මේ ඔක්කොම ඇටම්ස් වලින් හැදලා තියෙන්නේ. ඇටම්ස් එක කියන්නේ ශක්තියක්. ඒ ශක්තියත් ස්ථිර නෑ, හැම මොහොතෙම ඇති වෙන නිර්ද වෙන කියන එක තමයි කියන්නේ. හැබැයි ඒ අනිත්‍යය තේරුම් ගත්ත කෙනා දුක තේරුම් ගන්නෙත් නෑ, අනාත්මය තේරුම් ගන්නෙත් නෑ. විද්‍යාගාරයේදී විද්‍යාඥයෙක් හොඳට ඔප්පු කරලා ඇවිල්ලා සාමාන්‍ය ලෝකේ සාමාන්‍ය කෙනෙක් විදිහට ඉන්නවා. නමුත් බුදුදහමෙන් කියන අනිත්‍ය තේරුම් ගත්ත කෙනා අනිත්‍යයෙන් නවතින්නේ නැහැ. එයා දුකත් තේරුම් ගන්නවා, අනාත්මයත් තේරුම් ගත්ත කෙනෙක් වෙනවා. අපට පින්නතුනි දුක හටගන්නේ කොහොමද? මෙන්න මෙතනදි තමයි පින්නතුනි බුදුවරයෙක්ගේ අනුශාසන අපට වැදගත් වෙන්නේ. අපට දුක හටගන්නේ අපි ඇසෙන් රූපයක් දැක්කනම්, කනෙන් ශබ්දයක් ඇහුවනම්, අපි ඒ අහපු දැකපු දේවල් තාමත් තියේ කියලා අපි හිතන් ඉන්නවා. උදාහරණයක් ඇටියට ගත්තොත් අපි කණ්ණාඩිය ළඟට යනවනේ. අපි කණ්ණාඩියක් ළඟට යනකොට කණ්ණාඩිය ළඟට යන්න කලින් අපේ රූපය තිබ්බද? කණ්ණාඩි ළඟින් ආවට පස්සේ රූපේ ඉතුරු වෙලාද තියෙන්නේ? කණ්ණාඩි ළඟට යන්න කලින් රූපය තිබ්බෙත් නැහැ. කණ්ණාඩි ළඟින් ඉවත් වෙනකොට රූපේ ඉතුරුනෙත් නැහැ. ආයි යනකොට ඕනම් කණ්ණාඩිය රූපේ බලන්නත් පුළුවන්. පින්නතුනේ මේක තමයි හොඳම උදාහරණය. මෙන්න මේ යථාර්ථයේ තේරුම් ගත්තොත් පින්නතුනේ ඔබ බුදුදහමේ අනිත්‍යතාවයේ තේරුම් අරගෙන. එහෙම නැත්නම් පින්නතුනේ හොඳට මතක තියාගන්න, මේක සරල දෙයක් කියලා හිතන්න එපා. මේක සරල නෑ. සරලත් නෑ මේක විහිළුවකට ගන්නත් එපා. මේ සත්‍ය අහන්න පින්නතුනේ ඔබ හුඟක් සසර තිංගල් ආපුවයි නිකන් නෙවෙයි. මේ අනිත්‍යතාවය මොකද්ද කියලා තේරුම් නොගත්තොත් පින්නතුනේ අපට බුදුහාමුදුරු කෙනෙක් ලෝකේ පහළ වෙලාද කියලාවත් අපි දන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙලාද කියලා දැනගන්නේ මෙන්න මේ අනිත්‍යතාවයේ දැක්ක කෙනෙක්. අපි බුදු පිළිමවලට වඳින්න පුළුවන්. බුදුහාමුදුරන්ට බුද්ධ පූජා තියන්න පුළුවන්. ඒකෙන් අපට පිනක් වෙනවා නැත්නම් ඒක ලොකු කුසලයක්. ඒක තමයි ලොකු ආශිර්වාදයක්. නමුත් බුදුහාමුදුරුව කෙනෙක් පහළුණා කියලා දැනගන්නේ මෙන්න මේ අනිත්‍යතාවයේ දැනගත්තු කෙනා. ඒක අපට ප්‍රත්‍යක්ෂ කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒක ගිහිලා අපිට නිවන් දකින්න බැරි වෙන්න පුළුවන්. නමුත් පළවෙනි පියවර තමයි මෙන්න මෙහෙම අනිත්‍යතාවයක් ලෝකෙ තියේ කියලා. එහෙනම් අපට දුක හටගන්නේ කොහොමද? කවුරු හරි කෙනෙක් බැන්නොත් බලන්න. ඒ බැනපු කෙනා ආයේ දකින්නකොට මොකද වෙන්නේ අපට? ඔව්, දකින්නකොටම ආයෙ ඉතින් නේද ඇඟේ ටිකක් නේ, ඇඟට අමාරු ටිකක් නේ. මොකද වෙන්නේ මේ? ඔව්, අර බැනපු සිද්ධියට එහෙම යනවා අපි. ඒකයි අපි තාම හිතන් ඉන්නේ ඒ බැනපු දේ හැමම තියේ කියලා. ඇදැම් විට බැනපුගෙන හිටද මතකවත් නැහැ ඒක. බැනපු කෙනේ Tamanට හිතරි දෙන්න මොන හරි දෙයක් කියපු කෙනෙක් මතක් වෙනකොටම එයා දකිනකොට ඇදැම් විඩාගේ පින්තූරයක් පේනකොට මොකද වෙන්නේ? හිතේ ලොකු අමනාපයක් හටගන්නේ. අර නිරුද්ධ වෙච්ච අතීතය අපි නැවත එහෙමම තියෙන දෙයක් හැටියට සැලකනවා. අපි අනිත්‍යතාවය දකින්නේ නැහැ. ඒකෙන් කියන්නේ මේක අමතක කරන්න කියලා වරදවා තේරුම් ගන්න එපා. බුදුදහමෙන් අමතක කරන්න කියලා නෙවෙයි මේ කියන්නේ. ඒක මතක් වෙනකොටම Taman දක්ෂ වෙන්නට ඕන. දැන් මේ සිහි කරන්නේ ඒ සැබෑ සිද්ධිය නෙවෙයි. Tamanගේ මනසයි Tamanගේ මයින්ඩ් එකයි මේ රීඩ් කරන්න කියලා දැනගන්නට ඕන. ඒ නිසා මෙන්න මේකට මෙන්න මේ වර්තමාන මොහොතේ Tamanගේ සිහිය තියාගන්න පුළුවන් නම් මේකට කියනවා මයින්ඩ්ෆුල්නස් එක කියලා. If you are clever to keep your mind in the present moment, it says in Buddhism as mindfulness. You know, in the educational field, we mostly think that we should have higher GPA. Buddhism also has explained the GPA. What is the GPA that Buddhism says? If you can keep your mind in the present moment, that is the GPA, what Buddhism says as mindfulness. අපට වර්තමාන මොහොතේ හිත තියාගන්න පුළුවන් දැන් වෙන සිද්ධිය ගැන හරියට මේ මොහොත ගැන සිත කය දෙකට වන්නේ මොකද්ද කියන එක ගැන හරි අවධානයක් තියන්න පුළුවන් නම් අපට ඒ දෙයක් මතක් වෙනකොට අපේ මනස අතීතයට දුවන්නේ නැහැ. වර්තමානයේ ඉඳගෙන සිහි කරන කෙනෙක් බවට තමන්පත් වෙනවා. නමුත් දැන් අපි සිහි කරන්නේ කොහොමද? අතීතයට ගිහිල්ලා අපේ ළඟම ඥාතියෙක් මිය ගියාම මොකද වෙන්නේ? අඬනවා අපිනේ. අඬන වෙලාවේදී අපි කියමු අපේ අම්මා කියලා. අම්මා මට සැලකුවේ මෙහෙමයි, කිරි දුන්නේ මෙහෙමයි, මගේ කොණ්ඩේ පිරුවේ මෙහෙමයි, ඉස්කෝලේ එක්කන් ගියේ මෙහෙමයි, මට ඉගැන්නුවේ මෙහෙමයි කියේ. අර ඔක්කොම අතීත සිද්ධි ටික අපි ආපහු ප්ලේ කරනවා ඒ ටික. ප්ලේ කළා, ප්ලේ කරනවා විතරක් නෙවෙයි, ඒ ප්ලේ කරන රෝල් එකේ අපි ජීවත් වෙනවා. එතකොට පේනොතේ ඕන තරම් අඬන්න පුළුවන්. ඉකි ගඟ අඬන්න පුළුවන්. වර්තමාන මොහොත විතරක් හිතන්න කියලා නැහැ. අතීත සිද්ධියක් ගැන හිතනවා නම් ඒක හිතන කමක් නැහැ. හැබැයි Taman දැනගන්න මේ අතීතය සිහි කරන්න කියලා. අනාගතයේ දියත් සිහි කරන්නත් පුළුවන්. අනාගතයේ දියත් සිහි කරනකොටත් Taman දක්ෂ වෙන්නට ඕන. Taman දැන් අනාගතයේ සිහි කරන්න කියලා. වර්තමානයේ සිහි කරාට විතරක් හේතුඵල ධර්මයෙන් ඉන්නෙක් මෙලා මධ්‍යම ප්‍රතිපදාවේ හිටියා වෙන්නේ නැහැ. මොකද කුඩා ළමයි ගන්න පොඩි ළමයි අතීතයේ සිහි කරන්නේත් නැහැ අනාගතයේ සිහි කරන්නේත් නැහැ වර්තමානයේ තමයි ඉන්නේ. සතු සිව්පාව බලන්න. එයාට අනාගතය ගැන ප්‍රාර්ථනා නැහැ අතීතය ගැන මතකත් නැහැ කට්ටියට වර්තමානයේ තමයි ඉන්නේ. වර්තමානයේ හිටියට මධ්‍යම ප්‍රතිපදාවේ හිටියා වෙන්නේ නැහැ. අතීතය මතක් කරත් කමක් නැහැ අනාගතය මතක් කරත් කම නැහැ. මතක් කරනකොටම Taman දක්ෂ වෙන්නට ඕන. දැන් මේ සිහි කරන්නේ මේ මොහොතේ අත්දැකීමක් කියලා. මේ මොහොතේ අලුතෙන් හටගන්න දේ මේ මොහොතේ සිහි කරන දෙයක් කියන එක Taman දක්ෂ වෙන්නට ඕන. එහෙම දක්ෂතාවයේ තියෙනකන් අපට ලෝභ ද්වේෂ දෙක හටගන්නේ නැහැ. අපට ඕනම බැනපු දෙයක් ඕනම අමහැරි අත්දැකීමක් සිහි කරන්න පුළුවන්. ඕනම Taman ප්‍රියමනාප දෙයක් ඇසෙන් දැකපු කණෙන් අහපු දෙයක් මතක් කරන්න පුළුවන් රාග ද්වේෂ ඇති නොවන විදියට. ඒ විතරක් නෙවෙයි ඒක සිහි කරනකොටම Taman දක්ෂ වෙන්නට ඕන. අනිත්‍යතාවයේ දකින්න ඒ මොහොතේ මේ හේතු ටික නිසා හටගත්තා ඒ මොහොතේ හේතු ටික නිරුද්ධ වෙනකොට නිරුද්ධ වුණා කියලා දකින්න දැනගන්නට ඕන. මෙන්න මේක තමයි බුදුදහමේ කියන IQ එක. ඒ නිසා බුදුදහමේ GP එකක් කියනවා බුදුදහමේ IQ එකක් කියනවා. ඔබට කොච්චර high rank GP එකක් IQ එකක් තිබුණත් ඔබ දක්ෂ නැහැ බුදුදහමේ මේ දෙකට එනකම්. ඒක හොඳට මතක තියාගන්න. මොකද ලෞකික දේවල් වලට ආසාව තියෙනකොට ඒව අමාරු කරන්නේ. ලෞකික දේවල් වල ආසාව සම්පූර්ණයෙන්ම නැති කරන්නේ නෙවෙයි බුදුදහමේ කියුවේ. අපි යුතුයකම් කරන්න ඕන, අපේ දරුවෝ යුතුයකම් කරන්න ඕන, අපේ දෙමාපියනන් යුතුයකම් කරන්න ඕන. ඒ යුතුයකම් දැනටත් වඩා හොඳට කරනවා අපි මේක තේරුම් ගත්තොත්. දැන් බුදුහාමුදුරු ගැන කිව්වා. බුදුහාමුදුරු ලෞකික තත්ත්වේ නැස්තුනා. බුද්ධත්වය ලබා ගන්න. අපේ තත්ත්වයේ දගෙන ඒක කරන්න තමයි. ඇත්තෙන්ම බුදුහාඳුර කියන්නේ සුවිශේෂ පුද්ගලයෙක්. බුදුහාඳුර කියන්නේ යුනික් ඇත්තෙන්ම. ඒක බුදුහාමුදුරෝ ගිහි ජීවිතයක් ගත කළා, දරුවෝ ඇති වුණා. ඒක බුදුහාමුදුරු කෙනෙකුට සුවිශේෂ වෙච්ච දෙයක්. දැන් බුදුහාමුදුරෝ විවාහ වෙලායි මහණුනේ කියලා අනිත් අයට විවාහ වෙලා මහණෙන කිව්වේ නැහැ. බුදුහාමුදුරු ගිහි කාලේ දරුවෙක් ලබාගෙන මහණුනා කියලා අනිත් අයට දරුවෝ ලබාගෙන මහණෙන කිව්වේ නැහැ. ඒක බුදුහාමුදුරන්ගේ අනන්‍යතාවයක්. බුදුහාමුදුරෝ සංඝ පිරිසක් ඇති කළේ මේ ශාසනය දිගටම ගෙන යන්න සහ ඉක්මනින් නිවන් දකින්න මාර්ගය කියන්න. හැබැයි ඒකෙන් කියන්නේ අනිත් පැයට මේ මාර්ගය යන්න බෑ කියලා. නෑ, අතන මේ ආගම් නායකයෙක් ලීඩර්ෂිප් මාර්ගය. ආගම් නායකයෙක් හැටියට පාරක් පෙන්වුවා මෙතෙන්ට එන ක්‍රමය මේකයි කියන්නේ. ඔව්. ඔව්, ඉන්ඩිවිජුවලි අපි අනිකර පෙන්වුවද කියලා. ඔව්. ලෞකිකව තියෙන ආසාවන් එක්ක දැන් හාමුදුරු කියන්නේ මම තේරුම් ගත්තාට ඇත්තෙන්ම ආකාර දෙකක් තියෙනවා. දැන් බුදුහාඳුරෝ ආගමික නායකයෙක් වගේම බුදුහාඳුරන්ගේ පිරිස කොටස් දෙකකට බෙදෙනවා. එකක් ගිහි අය, අනිත් එක ස්වාමීන් වහන්සේලා. මේ දෙපිරිසක් ඉන්නවා බුදුදහම තුල. එතකොට ස්වාමීන් වහන්සේලා කියලා කියන්නේ සම්පූර්ණම ගිහිගෙන් නික්මෙලා වෙනම ජීවිතයකට කැපවෙච්ච පිරිසක්. ඒ සංඝ පිරිසක් ඇති කිරීමෙන් බුදුහාඳුර බලාපොරොත්තු වුණේ මේක දිගටම ගෙන යන සහ වේගවත්ව මේ ගමන යන්න. අනිත් දේ තමයි ඒකෙන් කියන්නේ ගිහි අයට මේක අදාළ නැහැ කියලා. ගිහි පිරිසට ඉන්ඩිවිජුවලිම මේක කරන්න පුළුවන් දෙයක්. මේක අනිවාර්යෙන්ම ධර්මයේ තියෙන එක ලක්ෂණයක් තමයි පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි කියලා. ධර්මයේ ගුණ හයක් තියෙනවා. සාක්ඛාතෝ ආදි වශයෙන් එකක් තමයි පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි කියලා. ඒ කියන්නේ පර්සනලි මේක එක්ස්පීරියන්ස් කරන්න ඕන දෙයක්. මේක සම්පූර්ණ පුද්ගලික දෙයක්. හරියට අත්වල බැඳගෙන පීනන්න බෑනේ නේ. පීනන්න ඕන හුදකලාවම. අන්න ඒ වගේ තමයි පැවිදි වෙල හිටියත්, ගිහි හිටියත්, කොහොම හිටියත් තමන්ගේ ආධ්‍යාත්මික ගමන යන්නේ තමන් තනියම යන්නේ. ඒ යන ගමනේදී ගිහි ගෙදර කටයුතු කරමින්ම දැන් විසාකාව හිටිය, අනාථපිණ්ඩික සිරිතුමා හිටිය, චිත්ත ගෘහපති හිටිය, ඒ වගේ අය සෝවාන් වෙච්චා හිටිය, සඟදාගම වෙච්චා හිටිය, අනාගම වෙච්චා හිටිය, ජීවිත අන්තිම කාලේ සමහර රහත් වෙච්චා හිටිය ගිහි ගෙදර ඉඳගෙනම. ගිහි ගෙදරින් ඉඳලත් අපි යුතුයකම් කළාට අපිට මේ ගමනේ යන්න බෑ කියන එකක් නැහැ. දැනටත් අපි දන්න විශාල පිරිසක් තමන්ගේ යුතුයකම් ටික කරද්දිම, අමට සාත්තට සලකද්දී, දරුවන්ගේ යුතුයකම් ටික කරද්දිම ධර්මය අහනවා, භාවනා ප්‍රගුණ කරනවා, සිල් ගන්නවා, දරුවනොත් එක්කම කරන්නේ ඒක. මොකද ඇත්තෙම අපි දරුවන්ට ආදරේ නම් දරුවන්ට උගන්වනවා වගේම දරුවන්ට මේ දහමක් දෙන්නට ඕන. එතකොට තමයි දරුවෝ නියම විදිහට දරුවෝ කීකරු වෙලා, දරුවන්ගේ මානසික තත්ත්වය දියුණු වෙලා, ඒගොල්ලන්ගේ මානසික පීඩා අඩු වෙලා වඩාත්ම හොඳ පැත්තට මේ ධර්මයේ යන්නේ, ඒගොල්ලන්ගේ ජීවිතය සාර්ථක වන්නේ මේ ධර්මයක් දුන්නොත්. සාමාන්‍ය අධ්‍යාපනයෙන් විතරක් ඒ දරුවෝ උනත් සාර්ථක වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, හොඳට මතක තියාතු කාරණයක් තියෙනවා. දරුවොත් මේ ලෝකයේ මේ වගේ කාලෙක ඔබේ දරුවන්ව ලිපදෙන්නේ ඇයි? ඉගෙන ගන්න විතරක් නෙවෙයි, වෛද්‍යවරු ඉංජිනේරු වෙන විතරක් නෙවෙයි. ඒ ආපු බොහෝ දෙනෙක්ගේ අතීතය ගැන බැලුවොතින් පේන ලක්ෂණයක් තමයි මෙවැනි කාලයක බෞද්ධ මව්පියන්ගේ දරුවෝ ලිපදෙන්නේ ඇයි? මේ ධර්මයේ ලබන්නමයි. මේ ධර්මයේ ඔබ වෙතින් ලබන්න තමයි ඔබේ දරුවන් වෙලා මේ දරුවෝ ඉපදෙලා තියෙන්නේ, වෙන දෙයකට නෙවෙයි. ඒ නිසා මේකට හොඳ කතා ප්‍රවෘත්ති බෞද්ධ සාහිත්‍ය තුල තියෙනවා. දිව්‍ය ලෝකයෙන් චුත වෙන සමහර දෙවිවරුන්ගේ ළඟට අනිත් හිතවත් දෙවිවරු ඇවිල්ලා කියනවා ඔබ මනුස්ස ලෝකයට යන්න ගිහිල්ලා ශ්‍රද්ධා ප්‍රතිලාභය ලබන්න කියලා. දිව්‍ය ලෝකයෙන් චුත වෙනකොට දෙවිවරු අනිත් දෙවිවරු ඇවිල්ලා කියන්නේ මොකද්ද? ඔබ මනුස්ස ලෝකයට යන්න ගිහිල්ලා ශ්‍රද්ධාව ප්‍රතිලාභය ලබන්න බණහන්න කියලා. මනුස්ස ලෝකයට ආවට පස්සේ අපට මේක අමතක වෙනවා ඒකයි. ඒ නිසා හොඳට මතක තියාතු කාරණයක් තියෙනවා. අපි අධ්‍යාපනයේ ගිහෙලට මෙයන්ට ඕනේ. ඒව බුදුදහමෙන් කිසි විටකත් එපා කියලා නැහැ. සිප්පන් සික්ඛාපෙන්දි කියලා කියන දරුවන්ට හොඳට උගන්න. ඔබත් ඉගෙන ගන්න, දරුවන්ටත් හොඳට උගන්නන්න. හැබැයි ඒකෙන් කියන්නේ මේ ආධ්‍යාත්මික පැත්ත යන්න එපා කියලා. මේක යනකොට තමයි දෙකම හොඳට සාර්ථක වෙන්නේ. අපිට gederam ඉඳගෙන අපේ දරුවන්ගේ වැඩ ටික කරද්දිම මව්පියන්ට සලකලා දානමය පින්කම කරන්න පුළුවන්. පංචශීලයේ රැකීමෙන් සිල්වත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. ටිකෙන් ටික විනාඩි 2ක් විනාඩි 5ක් භාවනා කර කර අපේ මනස මේ පැත්තට දිනු කරන්න පුළුවන්. දිනු කරන්න කරන්න පිනතුනි හිතන්න එපා අපේ මේ එදිනදා කටයුතු වලට අඩුපාඩුවක් වෙයි කියලා. ඒව දැනටත් වඩා හොඳින් කරනවා. තමන්ගේ කාලය අඩු වෙනා නිදිය ගන්න පැත්තෙන් පොඩ්ඩක් අඩු කරනවා ඒකයි. ඇත්තෙම අපිට කාලය නැත්තේ නැහැ. අපේ කාලය අනවශ්‍ය දේවල්ට තමයි වැඩිපුර යන්නේ. අනිත්‍යය විවේචනය කරන්න අනවශ්‍ය ගමන් යන්න නේද? ඒව හුඟක් එන්න එන්නම අඩු වෙනවා. Taman ධර්ම මාර්ගය යමත් එක්ක Tamanට වටිනාම දේ කාලය. Tamanගේ ජීවිතේ වටිනාම ජීවිතයක් බවට පත් වෙනවා. දැනට වඩා ජීවිතේ වටිනා කෙනෙක් බවට පත් වෙනවා. එනිසා බුදුදහමෙන් සඳහන් කරන්නේ සාමාන්‍ය මට්ටමේ දාන සීල භාවනා කරන වගේම ප්‍රඥාව දිනු කිරීම සඳහා යම් කිසි භාවනාවක් ඔස්සේ තමන්ගේ හිත කුසල අරමුණක ටිකෙන් ටික දිනු කරගන්නට ඕන. හිතේ ස්වභාවය තමන් හිත නිතරම අතීතයට යනවා අනාගතයට යනවා. මේ දෙපැත්තට යනවා. මෙන්න මේ දෙපැත්තට දෝලණය වෙන ගතිය ටිකෙන් ටික අඩු කිරීම තමයි අපේ දක්ෂතාවය කියලා කියන්නේ. වර්තමාන මොහොතේ යමක් කරනවා නම් කරන දේ ගැන සම්පූර්ණ අවධානයෙන් කරන්න අපි හුරු වෙන්නට ඕන. කල්පනා කරලා බලන්න ඔබ වන්දනා කරනකොට ඉතිපිසෝ ගාථාව කියනකොට ඉතිපිසෝ ගාථාවේ මුලින් ඉඳන් අග වෙනකම් හොඳට පදයෙන් පදේ අවධානයෙන් කියන කවුද දක්ෂ? අපි මේ ගාථාව කටින් කියද්දී කී දෙයක් ගැන හිතනවදනේ? ඔබ කෑම ටික උයනකොට කී දෙයක් ගැන හිතනවදනේ? වාහනය පදවනකොට මුළු ලෝකෙම ගැන හිත හිත යන්නේනේ. අන්න ඒ මොහොතේ හරි අවධානයෙන් සිහිය සම්මා සතිය පිහිටුවා ගන්න පුළුවන් නම් පින්නතුනේ ඔබ ඉන්නේ භාවනාවක් එක්ක. ඔබට භාවනා කරන්න කාලය නැහැ කියලා නිදහසට කියන්න බෑ. ඔබට භාවනා කරන්න කාලය නැහැ කියලා කියනවා නම් ඔබට හුස්ම ගන්නත් කාලය නැහැ කියලා කියනවා. හුස්ම ගන්න කාලය තියෙනවා නම් භාවනා කරන්න කාලය තියෙනවා. බණ අහන්න කාලය නැහැ කියලා කියන්න පුළුවන්. ඒක සාධාරණයි. හැබැයි ධර්මයේ හැසිරෙන්න කාලය නැහැ කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. අපි යම් කිසි මට්ටමක සිහියෙන් ඉන්නවා නම් සම්මා සතියෙන් ඉන්නවා නම් ඒ ඉන්න හැම මොහොතකම ඔබ ඉන්නේ භාවනාවක් එක්ක. ඒ හැම මොහොතෙම ඔබේ හිතේ රාග ද්වේෂ නැහැ. ඔබ යුතුයකම් කරන්න පුළුවන්. දරුවන්ට යුතුයකම් ටික කරනවා. හොඳට උගන්වනවා. හැබැයි එහෙම කළා දරුවන්ට දැඩි ඇලීමක් නැහැ. දරුවන්ගෙන් පිළිසරණක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. තමන්ට පිළිසරණ තමයි කියන හැඟීම තමන් දන්නවා. දරුවන්ගෙන් තව කවදා හරි තමන්ට වෙන්ගලයන්ට සිද්ධ වෙනවා. ඒක කලින්ම දන්නවා. මේ ධර්මයේ දන්නේ නැති අය දරුවන්ගෙන් තමයි පිළිසරණ හොයාගන්නේ. දරුවෝ මත තමයි යපිලින්නේ. පින්නතුනේ දරුවෝ දිනු කල සතුටු වෙන එක කමන්නේ ඒක සත්පුරුෂ දහමක් ලෝකේ. නමුත් දරුවන්ගෙන් නැවත ප්‍රතිපකාර බලා දරුවන්ගේ පැත්තෙන් සතුට බලාපොරොත්තු වෙන කරෝතින් පින්නතුනේ අපට කලකිරෙන වෙන ජීවිතේ. එනිසා තමන්ට සැබෑ සතුට තියෙන්නේ බුදුහාමුදුර දේශනා කළා අත්ත දීපා භික්ඛවේ විහෙරත අත්ත සරණා ඥාඤ්ඤ සරණා. ඔබට ඔබම පහනක් වෙන්න. ඔබට ඔබම පිළිසරණක් වෙන්න ඥාඤ්ඤ සරණා. වෙනත් කිසිම පිළිසරණක් නෑ ලෝකේ. වැඩි දෙයක් තමයි බලන්න පිනතුන අපේ ශරීරයනේ. අපි කොච්චරනම් අපේ ශරීරයට සලකනවදනේ? එහෙම සලකන ශරීරය බලන වයසට යන හැටි නේද? ටිකෙන් ටිකනේ. එහෙම සලකන ශරීරය ටිකෙන් ටික ලෙඩ වෙන හැටි බලන්නේ. එච්චර සලකපු ශරීරය අපට හැමදාම තියෙනවද? දැන් බලන්න තමන්ගේ අම්ම නේද? අමරණ ඕන ගැන බලන්නේ එතුමිය හිටියනේ. ශරීරයත් හැරියනේ. අද අපි පරිහරණය කරන ශරීරයත් පිනතුනේ. බණ කියන මමත් ඔබත් හැම දෙනාම වැඩිමනොත් අවුරුදු 50ක් යනකොට උපරිමනොත් 100ක් යනකොට මේ අපේ ශරීරය මේ පේන ශරීරය මොකද වෙලා තියෙන්නේ? ඔය ශරීරය මේ පොළවේ පස් වෙලා මේ පොළවේ දූවිලි වෙලා වැලියට වෙලා. නමුත් පිනතුනේ අපේ මානසික ස්වභාවයට අනුව මනසත් වෙනස් වෙන දෙයක්. මනසේ ස්වභාවයට අනුව අපි ඉන්න කාලෙ ඉහෙලෙම සතුටින් ඉන්නට ඕන. මේ ශරීරය අත්හරිනකොටම මීට වඩා ඉහළ මානසිකත්වයකට යන විදියට තමන් හිත තමන් දියුණු කරගෙන ඉන්නට ඕන. ගත වෙන හැම දිනයක් පාසාම තමන්ගේ GPA එකයි IQ එකයි වැඩි කරගන්න ඕන. මොකද්ද GPA එක? Mindfulness එක. මොකද්ද IQ එක? Impermanence එක. අනිත්‍යතාවය මෙනෙහි කිරීම. එනිසා මෙන්න මේක තමයි ඔබේ ධනය. මේක තමයි ඔබේ දායාදය. මේක තමයි ඔබේ සැබෑ උරුමය. එනිසා ඔබ ඇත්තටම දක්ෂ නම් දක්ෂතාවය පෙන්වන්න මේ අවස්ථාව. ඒ පැත්තෙන් සමාජයෙන් පැත්තෙන් පුළුවන් නම් ડોක්ටරේට් එකක් නෙමෙයි දෙකක් ගන්න. සමාජ මට්ටේ යන්න පුළුවන් ඉහළම මට්ටමට යන්න. බෞද්ධයෝ තමයි හොඳටම ඉගෙන ගන්න අය. බෞද්ධයෝ තමයි හොඳම දක්ෂතා පෙන්නන අය. දැන් ස්ටීව් ජොබ්ස් වැනි අය. බෞද්ධ විතරක් නෙවෙයි මහානලත් ඉති ටික ටික කාලා. එයා හැමදාම ජීවිතය අවසාන කාලේ අවුරුදු 8000 30 ලෙඩ වෙල හිටිය පිළිකාවකින්. එයා හැමදාම කණ්ණාඩි ඉස්සරහට යනවා ගිහිල්ලා මරණය ගැන මෙනෙහි කරනවා එයා. මරණය ගැන මෙනෙහි කරමින් එයා අලුත් නිර්මාණ ලෝකෙට ඉදිරිපත් කළා. සමහර අය හිතනවා මරණය ගැන සීකරොත් අසුවාන මෙනෙහි කරොත් මේ අසුවාදී කියලානේ. පින්තුණි ඒව කරන්න තමයි ජීවිතය වැඩගන්නේ. ඒව කරන්න තමයි ජීවිතය වටිනා එකක් කියලා තේරෙන්නේ. මරණානුස්සතිය මෙනෙහි කරන්න තමයි ජීවිතේ වටිනාකම බවට පත් වෙන්නේ. ජීවිතෙන් අපි වටිනාම දේ කරන කෙනෙක් බවට පත් වෙනවා. ජීවිතේ නිකරුණේ නාස්ති වෙන දෙන්නේ නැහැ. නිකරුණේ කාලේ නාස්ති කරන්නේ අපි. එනිසා පින්තුනි ලෝකයේ දහමේ හැසිරෙච්ච අය දහමේ නොහැසිරෙච්ච අයට වඩා ජීවිතයෙන් ප්‍රයෝජන ගත්තා. ඒ අය ලෝකේ වැඩිපුර සේවයක් කළා. ඒ අය තමන්ට සතුට වෙන පුළුවන් ඉදියේ දහමක හැසිරුණා. එනිසා පින්තුනි අපටත් එවැනි වටිනා දහමක් මේ ලැබිලා තියෙන්නේ. මේ දහම පින්තුනි හැමදාම තමන්ට තියෙ කියලා හිතන්න එපා. මේ පහසුකම් ටික මේ වටා පිටාව හැමදාම අපට නැහැ. මේක ඉක්මනටම වේලෙල යන බුදුහාමර දේශනා සහදාන වහන්සේලා දේශනා කළා තියෙනවා හරියට වියලි ප්‍රදේශයක් කරහා එන කුඩා දියපාරක් වගේ කියලා. වියලි භූමියක එන දියපාර කොහමද? ටිකෙන් ටික හිඳලා යනවා. අපේ ජීවිතයත් පින්තුනි ටිකෙන් ටික දිනපතාම අපි මේ ජීවිතේ වියලෙන පැත්තටම යන්නේ. එනිසා ඒ ගැන කනගාටු වීම නෙවෙයි ඒ ගත වෙන ජීවිතෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඒක තමයි පින්තුනි අපි අපට කරන ලොකුම වටිනාකමක් දීම වෙන්නේ. ඒ විතරක් නෙවෙයි අපේ මෞදමෝපියන්ට අපි කරන ලොකුම උපකාරය වෙන්නේත් ඒක. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේට කරන සැබෑ ප්‍රත්‍යුපකාරය වෙන්නේත් ඒක. බුදුහාඳුර බොහොම දීර්ඝ කාලයක් පින්තුනි අපි වෙනින් දුක් විඳා. අපේ අම්මා තාත්තා දුක් විඳි අපිව මව කුසේ පිළිසඟත්තට පස්සේ. බුදුහාඳුර අපි වෙනින් දුක් විඳි අපි ඉපදෙන්නත් කලින් කල්ප ගානකට කලින් අපි වෙනින් ඇස්සිස් මස්ලේ දන් දුන්නා. ඒක සරල පරිත්‍යාගයක් නෙවෙයි හැම දෙයක්ම කලින් අපි වෙනින් අනාගත ලෝකේ පහළ වෙන අපි වෙනුවෙන් තමයි මේ ධර්මය අවබෝධ කරගෙන ලෝකෙට දේශනා කරන්න කැප වුණේ. ඒ නිසා ඒ සුවිශාල පරිත්‍යාගයට කරන ප්‍රතිඋපකාරය තමයි මේ ධර්මය අහලා අපිත් ඒ ධර්මයේ හැසිරෙන එක. ඉතින් එහෙම කටයුතු කරන්න මේ පින්තුන් හැම දිනාටම ශක්තිය ධෛර්යය වාසනාව සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දින විශේෂයෙන් මේ ධර්ම දේශනාව මේ පින්කම සිදු කළේ මීට තුන් මාසයක කලින් මියගිය ආදරණීය මෑණියන් වෙනුවෙන්. ඒ මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීමට ඉතින් ජිම් අබේරත්න මහත්මයා ආදරණීය දරුවන් ඥාතින් හිතමිත්‍රාදීන් කවුරුත් ඒක රාසි වෙලා ආදරණීය මෑණියන් වෙනුවෙන් අබේරත්න මාතා වෙනුවෙන් කරන්න පුළුවන් ඉහළම ඥාතික යුතුයකමයි මේ සිදු කළේ. ඉතින් එතුමිය පින් බලාපොරොත්තුවකින් කිසියම් තැනක සිටිනවා නම් මේ පින් අනුමෝදන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් ඒ ආදරණීය මෑණියන් ජීවත් වෙලා ඉන කාලේ හුඟක් පින් දහම් කළා. බොහෝ දරුවන්ට නුවණැස පාදල දීලා ශිල්ප දානීය දීලා ලොකු පින්කමක් කළා. ඒ වගේම ස්වාමීන් වහන්සේට හොඳින් උපස්ථාන කළා. දානමාන ආදී පින් දහම් කළා. ඒ වගේම තමන්ගේ ආදරණීය දරුවන් සමාජයට වැඩි දරුවන් බවට පත් කළා. ඒකත් ලොකු පින්කමක්. ඉතින් ඒ සියලු දේවල් කරලා ජීවිතෙන් සමුගත්තු මීට තුන් මාසයක කලින් මිය ගිය ආදරණීය මෑණියන් යබේරත්න මාතාව මේ පින් අනුමෝදන් වේවා. මේ පිණි සුවපත් විය හැකි වෙනත් ඥාතින් වෙත්නම් ඒ සියලු ඥාති හොද මේ පින් අනුමෝදන්ව ඒ හැමගේ සසර ජීවිත සුවපත් කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපේ මියගේ ඥාතින්ට පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. පින්තුනි අද අප ධර්ම දේශනාව සඳහා දේශනා කළේ ලෝභ ద్వේෂ මොහ අඩු වෙන විදියට අපේ හිත පිහිටුවා ගන්න කොහොමද කියලා දේශනා කරපු ත්‍රිපිටකයේ සංයුත්ත නිකායේන ලෝක සූත්‍රය ආශ්‍රේණිය අද අපි කරුණු සාකච්ඡා කළේ. ඉතින් මේ පින්තුන්ට අද අපි සාකච්ඡා කරපු කරුණු වලින් තවදුරටත් ප්‍රශ්න එහෙම අහන්න තියෙනවා නම් අපි අවස්ථාවක් ලබා දෙනවා. ස්ටීව් ජොබ්ස් ඉන්දියාවෙ ගිහිලා ටික කලක් මහාන මහානා සිටියේ කියලා කියනවා. උපදින් ක්‍රිස්තියානි. උපදින් ක්‍රිස්තියානි. එයාගේ අර මේ බිබ්ලියෝග්‍රැෆි එකේ යා සඳහන් කරන ඇත්තෙම එයාගේ මේ ওই අවුරුදු 8ක 10ක කාලය ජීවිත අවසාන කාලය මරණානුසතිය මෙනෙහි කරපු හැටි එහෙම. හැමදාම උදේ කණ්ණාඩි ළඟට ගිහිල්ලා මේ මරණය ටිකෙන් ටික එනවා කියලා. වාකය කරන ඇත්තෙම ලෝකේ වර්තමානයේ වාකය සාමූහිකව මහා පරිමාණයෙන් සංවිධානය හැටියට කරනවා. ඒක කොහොමද කරන ලෝකේ? නමුත් ඇත්තෙම අපි පුද්ගලිකව අපිත් අපිට පුළුවන් මට්ටමින් දෙයක් ලෝක වෙනුවෙන් කරන්න ඕන. ඒකට හේතුව තමයි ඇත්තෙම අපි අද විදින මේ පහසුකම් ටික භුක්ති විඳින්න ලෝකේ බොහෝ දෙනෙක් උදව් කරලා තියෙන ඇත්තෙම. උදව් කරලා විතරක් නෙවෙයි ඇත්තෙම. ඇත්තරම සීකරොන් සමහර අය ඒ පරේක්ෂණ කරන්න ගිහිල්ලා ජීවිතෙත් නැති වෙලා ඇත්තමට පල්ලෙහාට ගිහිල්ලා තියෙනවනේ. මනුස්සලෝකෙන් පල්ලෙහාට ගිහිල්ලා තියෙනවනේ. අද අපාගත වෙලා ඉන්න අය තියෙනවා ඒ නිසාම. ඉතින් අපි ඒ අය වෙනුවෙන් හැම පින්කමකදීම පින් අනුමෝදන් කරන්න ඕන. ඉතින් මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. සම්මාදෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව පින තුන හැම දිනාටමත් මේ ඇත්තන් කරන යහපත් කටයුතු සියල්ලක්ම සඵල කරගන්නටත් විශේෂයෙන් තමන්ගේ ආදරණීය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඵල කරගන්නටත් පින් කැමති දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් දෙවියන්ට ඥාතින්ට පින් අනුමෝදන් කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන්හි බලයෙන් පිනතුන් හැම දිනාටම විශේෂයෙන් ජින් අබේරත් මහත්මාටත් නිදුක්ව නිරෝගීව තව දුරටත් මෙවැනි පින්කම් සිදු කරමින් බොහෝ කාලයක් සතුටෙන් සැනසීමෙන් ජීවත් වීමට පිනතුන් හැම දිනාටම නිදුක් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයක් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයං පන්තා ච නිම්භයා ශෝකම් පන්තා ච නිස් හන්තු සම්බේ පිපානිනෝ. දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා. සොවින් සෑවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.